ජනතාවගේ පරමාධිපත්‍ය අපි තහවුරු කරා, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරා, දේශීය යන්ත්‍රණයක් අපි නිර්මාණය කරා. එහෙනම් ලංකාව පිළිබඳ තියෙන ප්‍රශ්න, ජාත්‍යන්තර ප්‍රශ්නේ අපි දැන් ඉස්සරහට අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද නැත්තම් හෙට අපේ විදේශ ඇමතුමා යුරෝපීය සංගමයට දියලා යරි GSP ප්ලස් ලබා ගන්නට ඉල්ලීම කරනවා. ඒක කරන්න පුළුවන් උනේ අද ජෙනීවාවල තියෙන ඒ අධිකරණ නිසා. අතත් තියෙන නිසා. GSP ප්ලස් ලැබෙන නිසා දැන් රැකියා ලක්ෂ 10 වැඩ කටයුතු අපිට කරන්න පුළුවන්.